සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපෝ සෙවනේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසිනාදින් මංගල සෑයේ මුනිකුණ බලයෙන් නිවී සැනසෙන ජීවිත තව තවත් සුපින්වත් කරවමින් කෙලෙස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නුවනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය. දම් සිහ නද නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට තිසරණ සරණ යමි සාදු පින්වත්නි අද මේ සවස් වරුවේ අපි ඉගෙන ගන්නේ මජ්ඣිම නිකායට අයිති දේශනාවක්. මේ දේශනාවේ නම අග්ගිවච්ඡගොත්ත සූත්‍රය. වච්ඡගොත්ත කියලා බුදුරජාණන් වහන්සේගේ කාලේ පිරිවැජියෙක් හිටියා, තාපසයෙක් හිටියා. මේ වච්ඡගුත්තයන්ගේ මේ ජීවිතය ගැන බුද්ධ දේශනාවලින් තමයි අපි ඉගෙන ගන්නේ. මොහුට පුදුම විදියට තිබිච්ච එකක් මේ ප්‍රශ්න, එක එක ප්‍රශ්න. ඉතින් එක ප්‍රශ්නයක් විසඳලා ඉවර වුණාට පස්සේ සතුටු වෙලා යනවා. ගිහිල්ලා ආයෙමත් තව ප්‍රශ්නයක් ගොතාගෙන එනවා. ඇවිල්ලා ඒ ප්‍රශ්නේ ලිහලා දුන්නාම ආයෙ සතුටු වෙලා ආයෙ යනවා. ආයෙමත් ප්‍රශ්නයක් ගොතාගෙන එනවා. ඉතින් මෙයාගේ සංසාරේ මොකක් හරි පුරුද්දක් වෙන්න ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඉතින් උන්වහන්සේ හරියට මහන්සි අරන් තිනවා මේ වච්ඡගොත්තයන්ව ඒ ප්‍රශ්න වලින් නිදහස් කරන්න. වච්ඡගොත්ත සංයුත්ති කියලාම සංයුතනිකායේ බොහෝ තියෙනවා මෙතුමත් එක්ක කරපු කතා. මෙතුමාට තිබෙච්ච ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආත්මයක් තියෙනවාද නැද්ද මේ වගේ දේවල්. ඉතින් එක දවසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මෙයා. දැන් මේ ඒ පිළිතුරු දෙනවා ඉවරයන්නේ. ඇවිල්ලා ඇහුවා ආත්මය තියෙනවාද කියලා. උන්වහන්සේ නිස්සද්දව හිටියා. නැද්ද කියලා ඇහුවා. නිස්සද්දව හිටියා. ඒ උත්තර දෙන්නෙම නැහැ උන්වහන්සේ. එදා තමයි මෙයා මේවා අතහැරියේ. එදා මේ ආත්මය තියෙනවද නැද්ද කියන ප්‍රශ්න වලට දැන් හැමදාම පිළිතුරු දුන්නා. ඒ දීලා පිරිමහන්න බෑ. අන්තිමේදී එදා නිස්සද්ද වුණා. නිස්සද්ද වුණාට පස්සේ ආනන්ද හාමුදුරුව ඇහුවා භාග්‍යතුන් වහන්සේ ඇයි මෙහෙම මෙයාට අද උත්තර දුන්නේ නැත්තේ ආනන්දේ මේ මිනිස්සයා ඉන්න අවුලට තව අවුල් හදා ගන්නවා මේ දින උත්තරවලින් කියලා නිස්සද්ද වුණා උන්වහන්සේ එදා මෙයා ගිහිල්ලා කල්පනා කරන්න ඇති මෙයා අතහැරියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා පැවිදි වෙලා පස්සේ අරහත්ත්වයට පත් වුණා ඉතින් බලන්න ඉතින් මහා පින් තියෙන අය ධර්ම මාර්ගයට හරස් වෙලා තිනව තමන් ගේම සසරේ කරගන්න පුරුදු. ඒ නිසා එබඳු ලෝකෙක එදා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා කරපු සාකච්ඡාවක් මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රය තියෙන්නේ. මේ වගේ සූත්‍ර දේශනා අපිට නිතර අහන්න නොලැබෙන නිසා මා හිතුවා මේක අද අපි කියන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැමැත් නුවර ජේතවනාරාමේ. එදා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට මේ වච්චගොත්ත පරිබ්‍රාජකයා පැමිණියා. පැමිණිලා ආදරයෙන් වන්දනා කළා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා මෙයා අහනවා භවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකය සදාකාලිකයි කියන මතයක් තියෙනවා. මේ ලෝකය සදාකාලිකයි කියන මතේ තමයි හරි අනිත් ඔක්කොම මත වැරදි කියන දෘෂ්ටියේද ඔබ වහන්සේ ඉන්නේ. දැන් මේක මම අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා වච්ච ලෝකේ සදාකාලිකයි ඒක තමයි හරි අනිත් ඔක්කොම බොරු කියලා දෘෂ්ටියක් මට නැහැ කියනවා. එතකොට වච්ච පැහැදුණා. පැහැදිලා කියන එහෙනම් ස්වාමීනි එහෙනම් මගේ මේ දෙවෙනි ප්‍රශ්නේ කියලා කියනවා. එතකොට භවත් ගෞතමයන් වහන්ස ලෝකය සදාකාලික නෑ ඒක තමයි හරි අනිත් සියල්ල බොරු ඒ මතයේද වහන්සේ ඉන්නේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා වච්ච ලෝකේ සදාකාලික නැහැ ඒ මතේ තමයි හරි අනිත් මත සියල්ල බොරු කියන දෘෂ්ටියක් මට නැහැ කියලා කිව්වා. එතකොට මෙයා කියනවා හරි ස්වාමීනි භාග ගෞතමයන් වහන්සේ එහෙනම් ලෝකයෙහි කෙලවරක් තිබෙනවා ඒක තමයි හරි අන්නේවා වැරදි ඒ මතේ වහන්සේ ඉන්නවාද කියලා ඇහුවා. තන බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා වච්ච ලෝකේ කෙලවරක් තියෙනවා ඒ මතේ තමයි හරි අනිත් මතේ වැරදි කියලා දෘෂ්ටියක් මට නැහැ. එතකොට මෙයා ආය අහනවා එහෙනම් භවත් ගෞතමයන් වහන්සේ ලෝකයෙහි කෙලවරක් නැහැ කලින් ඇහුවේ ලෝකේ කෙලවරක් තියෙනවා දැන් මෙයා අහනවා එහෙනම් ලෝකේ කෙලවරක් නැහැ. ඒ මතේ තමයි හරි. අනිත් මත වැරදි. මේ දෘෂ්ටියේද වහන්සේ ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා වච්ච ලෝකයෙහි කෙලවරක් නැහැ. මේ මතේ තමයි හරි. අනිත් මත වැරදි කියලා මට එහෙම දෘෂ්ටියක් නැහැ කියනවා. මේ කියන්නේ ඒ කාලේ මේ ලෝකයේ තුල මිනිස්සු කතා බස් කරගෙන සොයාගෙන ගියාපු දේවල් වලදී ඒගොල්ලෝ සාකච්ඡා කරපු මාතෘකා මේ තියෙන්නේ කොටසක් මේ ලෝකයේ මේ ලෝකයේ ස්ථිරයි ලෝකේ සදාකාලිකයි කියලා ඒකට මතවාද ගොඩනැගුවා. ඒ මතවාද ගොඩනගලී මතවාද පිළිගන්නවා. ඒකට කියනවා දෘෂ්ටි කියලා. එතකොට ඒවා පිළිගත්තු හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ වච්චගොත්ත ගිහින් ඇහුවා ලෝකේ සදාකාලිකයිද ඒ දෘෂ්ටියේ වහන්සේ ඉන්නවද? ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? එහෙම දෘෂ්ටියක් මට නැහැ කිව්වා. එහෙනම් සදාකාලික නැද්ද? එහෙම දෘෂ්ටියකද ඉන්නේ? එහෙම දෘෂ්ටියකුත් මට නෑ කිව්වා. ඊට පස්සේ දැන් සමහරු කතා වෙනවා ඒ ඉතින් ඒ කාලේ හිටපු ඉතින් හරියට ඒ කාලේ ගියා නෙමේ තපසට ගියා වීරිය කළා ඒ යුගයට මොන යුගය කියලාද කියන්නේ? කිං කුසල ගවේසි කිං සත්‍ය ගවේසි සත්‍ය මොකද්ද කුසල් මොකද්ද කියලා හොය හොය යන යුගේ. එතකොට එහෙම දෘෂ්ටියක් නෑ කිව්වා. ඊට පස්සේ අහුව එහෙනම් මේ ලෝකේ අන්තවත් ලෝකයේ කෙලවරක් තියෙනවා කියලා කියනවා. අන්තයක් තියෙනවාය. ඒ මතේ හරිද? එහෙම දෘෂ්ටියකුත් නෑ. ලෝකේ කෙලවරක් නෑ කියලා මතයක් තියෙනවා. ඒක හරිද කියලා අහුව. ඒ මතෙද දරන්නේ කියලා අහුවා. එහෙම දරන්නේත් නෑ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙයා, එහෙමනම් බවත් ගෞතමයන් වහන්ස තන් ජීවන් තන් ශරීරං මේ ශරීරයයි ආත්මයයි කියන්නේ එකක්ද? මොකක්ද ඇහුවේ? ශරීරය ආත්මයයි කියන්නේ එකක්ද? මේක දැත්ත අනිත්‍යව බොරුද කියලා ඇහුවා. දැන් මේ මත මේ අපිට දැන් ප්‍රකට නැති වුණාට අදත් මේ ලෝකේ මේ මත තමයි තියෙන්නේ. වෙන මතයක් එන්න විදියක් නැහැ නේ. දැන් මේ මතේ තන් ජීවන් තන් ශරීරං ඒ ශරීරයයි ඒ ආත්මය එකයි. ඕක අදත් උගන්වනවා තත්ත්වමසි කියලා සංස්කෘතින්. එතකොට එහෙම එතකොට මේ වචානවා මේ ජීවයත් ආත්මයත් එකයිද? ඒ එකයි කියලා මතයක් තියෙනවා. අනිත් මත ඔක්කොම වැරදි කියන දෘෂ්ටියේද ඔබ වහන්සේ ඉන්නේ? එතකොට මේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා වච්ච ඒයි ජීවය ඒයි ආත්මය කියලා කියන අදහස තමයි හරි. අනිත්‍ය බුරු කියලා දෘෂ්ටියක් මට නෑ කියන. ඊට පස්සේ ආනෝ එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ඔව් ආත්මයේ වෙනින් එකක් ශරීරයේ වෙනින් එකක් කියලා මතයක් තියෙනවා. එතකොට ඒක හරි අනිත්‍යව බොරු කියන ඒ දෘෂ්ටිය දෙන්නේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා වච්ච ආත්මය අනිකක් ශරීරය තව එකක් මේක තමයි හරි අන් සියල්ල බොරු කියලා දෘෂ්ටියක් මට නැහැ කියනවා. ඊට පස්සේ තවත් තිබුණා ඒ කාලේ තිබිච්ච ප්‍රශ්නයක් තථාගත ඒ කියන්නේ විමුක්තියට පත්වෙච්ච කෙනා උපදිනවද නැද්ද? ඉතින් ඒ ප්‍රශ්න ටික ඔන්න මෙයාගේ හිතට ආවා. ඉතින් මෙයා කියනවා එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ හෝති තථාගතු පරම මරණ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද? ඉන්න නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා. ඒකයි හරි. අන්න ඒවා අන් අදහස් බොරු. මේ මතේද ඔබ වහන්සේ ඉන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන වචය තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා මේ මතේ තමයි හරි අනිත් මතේ බොරු කියන එක ඒක දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය මට නැහැ. ඊට පස්සේ අහනවා නහෝති තථාගතු පරම මරණ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැත. මරණින් මත්තේ නැත. මේක තමයි හරිය. අනිත්‍යව බොරු කියන දෘෂ්ටියේද එහෙනම් ඉන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා වච්ච තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැත. මේක තමයි හරි. අනිත්‍යව බොරු කියන දෘෂ්ටියක් මට නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා වච්ච එහෙමනම් බවත් ගෞතමයන් වහන්සේ හෝතිච නච හෝති තථාගතෝ පරම මරණ තථාගතින් වාසේ මරණින් මත්තේ සිටින්නේත්වේ නොසිටින්නේත්වේ මේක තමයි හරි. අන්මත බොරු කියන මේ දෘෂ්ටියද ඉන්නේ? එතකොට බුදුරජාන් වහන්සේ පිළිතුරු දෙනවා වච්චේ මං ඒ දෘෂ්ටියෙත් නැහැ. ඊට පස්සේ වච්චා අහනවා එහෙමනම් බවත් ගෞතමයන් වහන්සේ නේව හෝති න නොහෝති තථාගතෝ පරම මරණ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැත්තේය නැතිත් නැත. මේක තමයි හරි අන්මත බොරු ඒ මතෙදි ඉන්නේ කියලා වේ දෘෂ්ටිද ඒ දෘෂ්ටිත් නෑ කියලා දැන් මෙයාගේ දෘෂ්ටි ටික අහලා ඉවර වුණා දැන් ඒක දෘෂ්ටියකවත් ඒ මතයකවත් බුදුරජාණන් වහන්සේ නෑ ඉතින් මෙයාට හරි ප්‍රශ්නයක් ආවා දැන් මොකද්ද දැන් මේ ඒ කාලේ හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු අතර කවුරු ළඟට ගියත් මේ මතවලින් මොකක් හරි දෘෂ්ටියක තමයි යා ඉන්නේ මොකක් හරි දෘෂ්ටියක ඉඳලා තමයි යා වාදයක් ගොඩනගන්නේ මතයක් ගොඩනගන්නේ අදහසක් කියන්නේ දැන් මේ එකක්වත් නැහැ අය අහනහන එකට කියනවා මේ දෘෂ්ටිය මට නැහැ කියලා ඊරෝසි මියා කියනවා බවත් ගෞතමයන් වහන්සේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා ඉස්සල්ලාම ලෝකය සදාකාලිකයි මේක තමයි හරි අනිත් ඒවා බොරු ඒ මතේ දරනවද කියලා. එතකොට ඔබ වහන්සේ පිළිතුරු දුන්නා එහෙම දෘෂ්ටියක් දරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා ලෝකේ සදාකාලික නැහැ ඒක තමයි හරි අන්මත බොරු ඒ දෘෂ්ටිය දරනවාද ඒකටත් ඔබ වහන්සේ පිළිතුරු දුන්නා එහෙම දෘෂ්ටියක් මට නැහැ ඊළඟට බෞද්ධ ගෞතමයන් වහන්සේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා ලෝකයේ කෙලවරක් තියෙනවා ඒක තමයි හරි අනිත්මත බොරු ඒ දෘෂ්ටියද දරන්නේ ඒකටත් පිළිතුරු දුන්නා එහෙම දෘෂ්ටියක් දරන්නේ නැහැ ඊට පස්සේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා ලෝකයේ කෙලවරක් නැහැ ඒක තමයි හරි අනිත් අදහස් බොරු එහෙම දෘෂ්ටියක් දරනවද කියලා ඇහුවා එතකොට ඔබ වහන්සේ ඒකටත් උත්තර දුන්නා මං එහෙම දෘෂ්ටියක් දරන්නේ නැහැ ඊට පස්සේ වච්ච අහනවා එතකොට බවත් ගෞතමයන් වහන්සේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා ආත්මයයි ශරීරයයි එකයි ඒක තමයි ඇත්ත අනිත්‍යව බොරු එහෙම දෘෂ්ටියක් දරනවාද කියලා ඔබ වහන්සේ ඒකටත් උත්තර දුන්නා ආත්මය ශරීරය එකයි කියන දෘෂ්ටියක් දරන්නේ නැහැ කියලා ඊට පස්සේ මම ඔබ වහන්සේගෙන් ඇහුවා ආත්මය වෙනින් එකක් ශරීරය වෙනින් එකක් මේක තමයි හරි අනිත්‍යව බොරු ඒක එහෙම දෘෂ්ටියක් දරනවාද කියලා ඇහුවා ඔබ වහන්සේ ඒකට පිළිතුරු දුන්නා එහෙම දෘෂ්ටියක් දරන්නේ නැහැ කියලා. එනවා ඊට පස්සේ බවත් ගෞතමයන් වහන්සේ මං ඇහුවා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා ඒක තමයි හරි අනිත්‍යව බොරු. ඒ දෘෂ්ටිය දරනවාද කියලා ඔබ වහන්සේ ඒකට පිළිතුරු දුන්නා මං එහෙම දෘෂ්ටියක් දරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මං ඇහුවා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නෑ ඒක තමයි හරි අනිත්‍යව බොරු එහෙම දෘෂ්ටියක්ද ඔබ වහන්සේ දරන්නේ එතකොට ඔබ වහන්සේ ඒකටත් පිළිතුරු දුන්නා මං එහෙම දෘෂ්ටියක් දරන්නේ නෑ එතකොට තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා නෑ මේක තමයි හරි අනිත්‍යව බොරු කියන එහෙම දෘෂ්ටියද දරන්නේ නෑ මං ඒක දරන්නෙත් නෑ කිව්වා ඊට පස්සේ ඇහුවා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැහැ නැත්තිත් නැහැ මේක තමයි හරි අනිත් මත බොරු මේ මතයේද දරන්නේ මේ මතෙත් නැහැ කිව්වා දැන් පින්වත්නි අපිට මේක අහගෙන ඉඳිදී අපිට නම් නිකන් මේක තේරෙන මොනවා වගේද කිසි වැඩකට නැහැ වගේ නිකන් අපබ්‍රංශ වගේ එතකොට නමුත් එහෙම වුණාට ඒ කාලේ මේව තමයි හරියට එක එක තැන්වල තාපසවරු ශ්‍රමණවරු පරිබ්‍රාජකවරු නිගණ්ඨවරු නානා පිරිස් එකතු වෙලා ඒගොල්ලන්ට තිබිච්ච මේ වාද මණ්ඩපවල තිබිච්ච මේ බොහෝම ගැඹුරු අදහස් කතා කරලා තියෙන්නේ මේ මත අල්ලගෙන තමයි. ඒ නිසා අපිට මේක වැඩක් නෑ වගේ පෙවුනට මේක ඒගොල්ලන්ට මේ වච්චට එහෙම මහා විශාල දෙයක් මේ. එතකොට එයාට හරි ප්‍රශ්නයක් ඇති වුණා. මොකද ඇයි මෙහෙම එක දෘෂ්ටියක්වත් නැත්තේ? ඊට පස්සේ එහෙම ඇහුවනි දැන් ඔබ වහන්සේ මේ එක්කම නෑ කිව්වා, දෘෂ්ටි නෑ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා වච්ච ලෝකේ සදාකාලිකයි කියන මාතෘකාවට පැටලිලා ගියොත් මේක දෘෂ්ටියක් කිව්වා. ඕකත් එක්ක දෘෂ්ටි අවුලක් හට ගන්නවා කිව්වා. ඕක නිකන් දෘෂ්ටි කාන්තාරයක්. ඒ කියන්නේ දෘෂ්ටි වලින්ම පිරිලා එනවා. දෘෂ්ටි වලින්ම ගහන වෙනවා. මේ දෘෂ්ටි හුල් දෘෂ්ටි සැලෙනවා. මේ දෘෂ්ටි වලට බැඳෙනවා. ඊළඟට සදුක්ඛං සවිඝාතං සෞපායාසං සපරිලාහං. මේක දුක් සහිත පීඩා සහිත වේදනා දෙන එකක් වෙනවා කිව්වා ඕක. දැන් අපි ගත්තොත් දැන් මේ ලෝකේ සදාකාලිකයි කියලා යම් මතයක ඉන්නවද කවුරු හරි? ඒ මතේ ඉන්න එක්කෙනාට මේ ලෝකය අනිත්‍යයි නැසෙන වෙනසනවා කියන දෙයක් ඇහුනොත් එයා අහන්න කැමතිද? අහන්න කැමති නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් සමහර දවස්වලට උන්වහන්සේ වඩිනවනේ දිව්‍ය ලෝකවලට වඩිනවා, බ්‍රහ්ම ලෝකවලට වඩිනවා. ඉතින් වැඩම කළා උන්වහන්සේ මේ අනිත්‍ය ස්වභාවය උන්වහන්සේ දේශනා කරනවා. මේ පංච උපාදානස්කන්ධේ රූපේ වේදනාවේ සංඥාවේ සංස්කාරේ විඥානේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. එහෙම උන්වහන්සේ දේශනා කරද්දී ඒ දේශනාව මේ ලෝකෙට ගණන් නොගෙන ඉන්න බෑ. කියන උන්වහන්සේ දේශනා කරන්නේ ප්‍රාතිහාරි සහිතවද ප්‍රාතිහාරි රහිතවද? ප්‍රාතිහාරි සහිතව. ඉතින් උන්වහන්සේ උපමාවකට දේශනා කළා තියෙන්නේ උන්වහන්සේගේ දේශනාව නිකන් සිංහ නාදයක් වගේ කියලා. සිංහයා ගුහාවේ ඉඳලා එළියට ඇවිල්ලා ඇඟේ කේසර සොලවලා ගොදුරු වලට යන්න ඉස්සර වෙලා වටපිට බලලා සිංහ නාද කරනවා කියනවා. එහෙම නාද කරාම අහස ඇසුරු කරගෙන හිටපු පක්ෂීන් අහසට පැන නගිනවා කියනවා. ජලයේ ඇසුරු කරගෙන ඉන්න සතුන් ජලයට රිංගනවා කියනවා. ඊළඟට බෙන ඇසුරු කරගෙන ඉන්න සතුන් බෙනේට රිංගනවා කියනවා. වනයේ ඇසුරු කරගෙන ඉන්න සතුන් වනයේට රිංගනවා කියනවා. ඊළඟට දංවැල් වලින් ගැට ගහලා ඉන්න ඇතුන් දංවැල් කඩාගෙන දුවනවා කියනවා සිංහ නාදෙට. ඉතින් ඒ වගේ කියනවා තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව. ඉතින් අපිට තේරෙන්නේ නැහැ ඒක මේ වෙද්දී උන්වහන්සේ කවර ප්‍රාතිහාරයක් ඒකෙදි දැක්කුවාද, කොයි ආකාරයෙන්ද උනේ කියලා. ඉතින් ඒකේ තියෙනවා සඳහන් කළා. උන්වහන්සේ වදාළා මහණෙනි ඇත්තන් විට මෙහෙම ධර්මයේ කියද්දි මේ බ්‍රහ්ම රාජවරු කලන්ති දානවා කියනවා. සිහිනෙතු වැටෙනවා කියනවා. අත් මේ පපුවට අත් ගගහ කෑ ගහනවා කියනවා. අපි මෙච්චර කල් හිතන් හිටියේ මේක සදාකාලිකයි කියලා. අපි මෙච්චර කල් හිතන් හිටියේ මේකේ ආත්මයක් තියෙනවාය කියලා. දැන් නැහැලු. එතකොට බලන්න මේකේ කොච්චර අපිට තේරුම් නැති වුණාට ද අපි කාලයක් තිස්සේ මේක අනිත්‍යයි අනිත්‍යයි කියලා අහලා, දුකයි දුකයි කියලා අහලා, අනාත්මයි අනාත්මයි කියලා අහලා අපිට මේකේ අමුත්තක් නෑ අපිට. නමුත් මේව නොවැසූ කෙනෙකුට ඒක පාට හරි කම්පනයක් ඇති වෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ වචය මේ ලෝකය සදාකාලිකයි කියන මතය සිටීම නිසා නොයෙක් විදිහේ ප්‍රශ්න ආරබුදයක් ඇති වෙනවා. නොනිබ්බිදාය කලකිරීමට හේතු වෙන්නේ නැහැ. නොවිරාගාය නොවැල්මට හේතු වෙන්නේ නැහැ. නිරෝධාය කෙලෙස් නසන්ඩ උපකාරි වෙන්නේ නැහැ. උපසමාය සංසිදෙන්ඩ උපකාරි වෙන්නේ නැහැ. අභිඥාය විශිෂ්ට ඥානයක් පිණිස හේතු වන්නේ නැහැ. සම්බෝධාය අවබෝධයට හේතු වන්නේ නැහැ. නිබ්බානාය නිවනට හේතු වෙන්නේ නැහැ කියනවා මේ ලෝකේ සාස්වතයි කියන දෘෂ්ටිය. ඒ වගේම කියනවා ලෝකේ අසාස්වතයි, ලෝකේ සදාකාලික නැහැ. මේ දෘෂ්ටියත් එහෙමයි කියන මේක දෘෂ්ටියක් කියනවා. අපි දන්නවනේ බුද්ධ කාලේ මේ වගේ මත අරගෙන ප්‍රවාද ගොඩනගපු අය හිටියා. ප්‍රවාද කියන්නේ මේ අසත්‍ය වූ තොරතුරු පදනම් කරගෙන සත්‍ය වගේ ගොඩනගපු අය. ඒගොල්ලෝ හරි ප්‍රබල විදිහට කියාගෙන ගියා. ගංගා නංගගේ මේ කොනේ ඉඳලා එහා කොනට මිනී මරාගෙන ගියත්, මිනී කඳු ගොඩ ගහගෙන ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා. පවක් කිල්ලක් වෙන්නේ නැහැ කිව්වා. ඒ කොනේ ඉඳලා මේ කොනට දාන දීගෙන ගියත් කිසිම පිනක් වෙන්නේ නැහැ කිව්වා. එහෙම එකක් නැහැ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සමාජය කියාගෙන ගියා ඒක. කිව්වා ඒ නිසා මේ මනුස්ස ජීවිතේ තියෙන්නේ මේ මිනිස්සු කෙනෙක් මැරුණාට පස්සේ ලෑලි කෑලි දෙක මෙයාව තියාගෙන හතර දිනක් කරේ තියාගෙන සෝනට ගෙනිනවා. එතනින් එයාගේ ගමන ඉවරයි කිව්වා. පටවි ධාතු එකතු වෙනවා කිව්වා. ආපෝ ධාතු එකතු වෙනවා කිව්වා. තේජු ධාතු එකතු වෙනවා කිව්වා. වායු ධාතු එකතු වෙනවා කිව්වා. ආකාශ ධාතු ආකාශයට එකතු වෙනකොට විඥානේ විසිරලා යනවා කිව්වා ආකාශයට. මුකුත් නැහැ කිව්වා මේකේ. මේ මතය කියන එකට මේ මතයට අනුගාමිකයෝ හිටියා. අද වුණත් මේ මිනිස්සේ කිව්වොත් එහෙම ප්‍රබල මතයක් ඇටියට ඒ මතය පිළිගන්න ඕන තරම් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා වත්සය මේ ලෝකයේ සාස්වත නැහැ කියන මේ උච්ඡේද දෘෂ්ටිය මේක දෘෂ්ටියක් කිව්වා. අරක සාස්වත දෘෂ්ටිය මේක ඒ දෙක තමයි මේ කැරකි කියන්නේ. සාස්වත දෘෂ්ටිය කියන්නේ සදාකාලික පැවැත්මක් පිළිබඳ දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ මරණීමත් නැත්මක් නැත කියන දෘෂ්ටිය. මේ දෘෂ්ටි දෙකෙන් තමයි මේ ඔක්කොම පැටලි යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වච්චයේ මේ ඔක්කොම දෘෂ්ටි කාන්තාර, මේ දෘෂ්ටි ගහන, දෘෂ්ටි කැලෑව, මේ දෘෂ්ටි හුල්, මේ දෘෂ්ටි සැලී, මේවා ඔක්කොම දුක් සහිත ලෝකයක් උරුම කරයි. කවදාවත් මේ යහපතට ධර්ම මාර්ගයට උදව්වක් නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා වච්චයේ මේ ලෝකයේ අන්තවත්, ඒ කියන්නේ ලෝකයේ අවසානයක් තියෙනවා. අවසානයක් තියෙනවා කියන මතේ හිටියනේ මක්කලි ගෝසාල. මක්කලි ගෝසාල කිව්වනේ කන්දක් උඩ නැගලා නූල් බෝලයක් අරගෙන නූල් බෝලේ කෙරෝලේ අල්ලාගෙන ඈතට නූල් බෝලේ වීසි කළාම ඒ නූල් බෝලේ විසි වෙන්නේ නූලේ තියෙන දුර ප්‍රමාණයට විතරයි කිව්වා. එතනින් ඇහැරි නූල් බෝලේ යන්නේ නැහැ කිව්වා. මේ වගේ කිව්වා අනිවාර්යයෙන්ම 84000 යෝනිවල උපදින්න තියෙනවා. 84000 මේ ආත්මභාව උපදින්න තියෙනවා. මෙච්චර තියෙනවා. අභිජාති 6ක් තියෙනවා. මෙහෙම තියෙනවා කියලා එයා ලිස්ට් එකක් හැදුවා. ආත්මභාව 6ක් තියෙනවා. අසවල් 12ක් තියෙනවා. අසවල් 18ක් තියෙනවා. අසල් 24ක් තියෙනවා කියලා මේ දැක්ක වගේ හැදුවා ලිස්ට් එකක්. හදලා මිනිසුන්ට කිව්වා මේ කිසි තේරුමක් නැහැ කිව්වා. මේ වීරිය කිරීම, මේ උත්සාහවත් වීම කිසි තේරුමක් නැහැ කිව්වා. මේක එහෙම එකක් නැහැ කිව්වා. මේකේ තියෙන නියතියක් කිව්වා. නියතියක් කියන්නේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ඉරණමක්. ඒ නිසා අපිට කලබල වෙන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම මේ 84000 යෝනිවල ඉපදිලා අවසන් වෙනකොට අවසන් වෙලා යනවා. ලෝකේ අන්තවත් කිව්වා. අන්තයකින් යුක්තයි. දැන් බලන්න මේ අන්තය කියන මතය නිසා දෘෂ්ටි ගොඩ ගැහෙන හැටි මිනිස්සු කැමති වුණා. එක දැනක බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ මක්කලි සතුන් අටවන්ට දාන කෙමන වගේ මේ මිනිස්සුන්ව දෘෂ්ටිගත කරන්න දාපු මිනිස් කෙමනක් කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේගේ මුවින් මිනිස් කෙමනක් මෙයාගේ මේ දෘෂ්ටිය කියලා කියනද මිනිස්සු එකට කොච්චර ආස කරන්න ඇද්ද? ඇයි දැන් සමහර විට ගමක එක්කෙනෙක් දෙන්නේ ධර්මය අහනවා. ආහල සතිපට්ඨාන හිත පිහිටුව ගන්නවා. කුසල් වඩන්න වීරිය කරන්න, අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරන්න, පින් කරන්න කියලා කියනවා. කින් අරමතේ හිටපුවා මොකද්ද කියන්නේ? අනේ මොකටද අපිට ඕවා? අපිට එහෙම කලබල වෙන්න දෙයක් නෑ. අපේ 84000 ඉවරෙනකොට අපි නිකම්ම යනවා විමුක්තියට. ඒ වගේ මත කියපුවා කොච්චර ධර්මය අහිමි කරගන්න ඇද්ද? ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධර්මය අහිමි වෙන අවස්ථා. ඒ ධර්මයේ අහිමි වෙන අවස්ථාවල එකක් තමයි ධර්මයේ කතා කරද්දී ධර්මය අවබෝධ කරන්න පින තියෙන එක්කෙනා ඉන්නවා වැරදි මතයක. ඒ වැරදි මතයක සිටීම නිසා අර ධර්මයේ කරායා යන්න. ඒ වගේ කොච්චරනම් ධර්මයේ අවබෝධ කරන්න පින තියන අය බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මේ දෘෂ්ටි නිසා ඒ ධර්ම මාර්ගය අහිමි කරගන්න ඇද්ද? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දෘෂ්ටි ග්‍රහණයක්, මේ දෘෂ්ටි කාන්තාරයක්. ඊළඟට මේ දෘෂ්ටි විසූචකයක් මේ මේක මේ දෘෂ්ටි විපන්දිතය මේක සැලෙනවා මේ ඇයි මේ මතවාදයකට ග්‍රහණය වුණාට පස්සේ සමහරුන්ට ඒකෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් එහෙම වෙලා ලෝකේ අන්තවත් කියන මතේ තුලත් යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේදල් මේක බොහොම දුක් සහිත පීඩා සහිත ඉරණමක් ඇදෙනවා. මේකෙන් කවදාවත් අවබෝධයක් කරා යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වච්චේ තව මතයක් තියෙනවනේ ලෝකය. ඔව් ඉස්සලකව ලෝකේ අන්තවත්. ලෝකේ කෙලවරක් තියෙනවා. ඊළඟ මතය මොකද්ද? ලෝකේ කෙලවරක් නැහැ අනන්තයි. ලෝකේ කෙලවරක් නැහැ. මේ මතෙත් එහෙමයි කොද? ඔය මතේ හිටපු අය අදත් ඉන්නවා. ඔය මතේ. මරණින් මත්ය අපි අනන්තයට යනවා කියලා. කියනයි ඉන්නවා. එහෙම දුස්සී තියෙනවා. එතකොට ඒ අනන්තයේ කතා කරන අය කැමති දිගට මේ අනන්තය තුල ඉන්න. එතකොට ඒ හැමතිස්සෙම මේ දෘෂ්ටියකින් මොකද්ද වෙන්නේ? ජීවිත අවබෝධයේ පිණිස යම් අවස්ථාවක් ඇද්ද? ඒක ඇහිරෙනවා. කලන මිතුරන්ගේ ඇසුරට යම් අවස්ථාවක් ඇද්ද? ඒක ඇහිරෙනවා. යථාවබෝධයට යම් අවස්ථාවක් ඇද්ද? ඒ අවස්ථාව අහිමි වෙනවා. ඒක තමයි මේ හැම දෘෂ්ටියකින්ම වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම වච්ච තන් ජීවන් තන් ශරීරං මෙයයි නෑ එයයි ඔව් මෙයයි ආත්මය මෙයයි ශරීරය. දැන් මේ මතේ හරියට ලෝකේ තියෙනවා. දනුත් තියෙන ලෝකේ කියන ලෝකේ ඔන්න නිර්මාණශීලී කවුරු අපිගේ මහා බ්‍රහ්මයා ලෝකේ මැව්වා. මහා බ්‍රහ්මයා ලෝකේ මැව්වා. මහා බ්‍රහ්මයා තමයි මේ මනුස්සයාට ආත්මිත් මැව්වේ. එහෙනම් මහා බ්‍රහ්මයාගේ ආත්මයමයි මනුස්සයාගේ ඒ මත තමයි මේ කියන්නේ. තන් ජීවන් තන් ශරීර. ආත්මයත් එකයි ශරීරයත් එකයි. මේ මතවලට ආවට පස්සේ කවුරුවත් මේ තමන්ගේ ජීවිතයේ යහපත උදාකර ගැනීම පිණිස බලවත් උත්සාහයක් ගන්නේ නැහැ. වීරියක් ගන්නේ නැහැ. ඇයි? වීරියක් උත්සාහයක් ගන්න හේතුඵල දැනගන්න ඉපෑ. දැන් අපි අර සතිපට්ඨාන සූත්‍රයේ උදී වරුවේ ඇහුවේ. එතකොට හේතුව මේ හේතුවක් හට ගන්නකට අර සිහිය පිහිටුවාගෙන යා හේතු විමසන්නේ. හේතු විමසලා හේතුව තිබ්බොත් හට ගන්නවා. හේතු නැත්තම් නෑ. එතකොට යා කුසල හේතු උපද්දවනවා, අකුසල හේතු නැති කරනවා. ඉතින් මේ හැකියාව නැති යනවා මේ මත නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉතින් අහන බුදුරජාණන් වහන්සේ වදාළ වච්චට වච්ච ඊළඟ මතේ තමයි අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ආත්මේ වෙනින් එකක් ශරීර වෙනේ. මේ මතේ තින්නකන් ඇයි ඒ මතේ ඉන්න හිතනවා මරණින් මත්තේ මේ පුංචි ආත්මේ මහාත්මෙට එකතු වෙනවා. එකතු වෙලා සදාකාලික වෙනවා කියලා. එතකොට මොකද්ද ආත්මය වෙනින් එකක්? ශාරීරී වෙනින් එකක්. මේ මතේ දෘෂ්ටියක් කිව්වා. මේ මතේ දෘෂ්ටි ග්‍රහණයක් කිව්වා. මේක දෘෂ්ටිකාන්තාරයක් කිව්වා. මේක තුල දුක් සහිත පීඩා සහිත එකක් සිද්ධ වෙන්නේ කිව්වා. මේ මතේ හිටියාම එයාට ඕන පවක් උනත් කරන්න පුළුවන් කිව්වා. ඒ නිසා මේ ධර්ම මාර්ගයට යහපතට කුසලයට කිසිසේත්ම මේක උපකාරී වෙන්නේ නැහැ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා. මරණින් මත්තේ නැහැ. එතකොට මේ මරණින් මත්තේ ඉන්නවා කියන කයිත් වෙන්නේ සාස්වත දෘෂ්ටියට සදාකාලිකයි කියලා. මරණින් මත්තේ නැහැ කියන කයිත් වෙන්නේ උච්ඡේද දෘෂ්ටියට. මරණින් මත්තේ ඉන්නෙත් නැහැ නැත්තිත් නැහැ කියන කයිත් වෙන්නේ අමරාවික්ෂේපවාදයට. කෙලින් උත්තරයක් නෙමෙයි. නොවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියන. ඒවට මොකද්ද කියන්නේ? අමරාවික්ෂේපවාදය කියලා. ඒ කියන්නේ ලෙස්සල යනෝය. උත්තරයක් නෙමෙයි ඒක. ඒ ඔක්කොම දෘෂ්ටිවාද. අමරාවික්ෂේපවාදී කතා කරපු එක්කෙනෙක් හිටියනේ ඒ කාලේ. කවුද හිටියේ? ඔව් ඒ අමරාවික්ෂේප කතා කරපු එක්කෙනගෙන් අහනවා. ලෝකේ අන්තොත් නෑ එහෙම අදහසකුත් නෑ කියන. ඔව් ලෝකේ අනන්තොත් නෑ එහෙම අදහසකුත් නෑ කියනවා. දැන් මේ වගේ දැන් බුදුරජාණන් වහන්සේත් නෑ එහෙම දෘෂ්ටියක් නෑ නෑ එහෙම දෘෂ්ටියක් නෑ නෑ එහෙම දෘෂ්ටියක් නෑ කිව්වන් පස්සේ මෙයාට ප්‍රශ්නයක් මතුවලා තමයි ඇයි මෙහෙම පිළිතුරු දුන්නේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මම මේ පිළිතුරු දුන්නේ මේ ඔක්කොම දෘෂ්ටි කිව්වා. මේ ඔක්කොම නිසා මේ එකකින්වත් යහපතක් වෙන්නේ නැහැ කිව්වා. මේ ඔක්කොගෙම කරදරයටපත් වෙන්නේ. එතකොට මේ වත්සහනවා අත්තිපන්න බොහෝතු ගෝතමස්ස කිංචි දිට්ටි ගත. එහෙමනම් බවත් ගෞතමයන් වහන්සේට වෙනත් මොකක් දෘෂ්ටියක් තියෙනවද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, දිට්ටිගතන්ති කෝ වච්ච අපනීත මේතම් තථාගතස්ස. වච්චය මේ දෘෂ්ටිගත වීම කියන එක තථාගතයන් වහන්සේ බැහැර කරපු එකක් කියන. දෘෂ්ටිගත වීම කියන එක බැහැර කරපු එකක් කියනවා. ඒකට හේතුව දිට්ඨං හේතං වච්ච තථාගතේන. වච්චය තථාගතයන් වහන්සේ දැක්කා ඉති රූපං, මේ රූපේ මෙහිමයි හටගන්නේ මෙහිමයි නැති වෙන්නේ කියලා රූපේ දැක්ක. ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා රූපය, ආහාර නැති වෙන එක නැති වෙන රූපේ, රූපතීති කෝ භික්ඛවේ තස්මා රූපන්ති වුච්චති, මේ රූපය නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි කියලා මේ රූපය දැක්කා. ඒ වගේම මෙහෙමයි රූපය හටගන්නේ කියලා රූප සමුදය දැක්කා. රූප සමුදය අපි කතා කළේ අභිනන්දති අභිවදති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. රූපේ සතුටින් පිළිගන්නවා, ඒ ගැන කතා කරනවා, එයි බැස ගන්නවා. අජ්ජෝසාය තිට්ඨති. එතකොට මොකද වෙන්නේ? උපජ්ජති නන්දි, ආසාව ඇති වෙනවා. යා රූපේ නන්දි තදුපාදානං, රූපේ කෙරෙහි යම් ආසාවක් ඇද්ද ඒකට අහු වෙනවා. උපාදාන කියන්නේ ඒකට යම් ග්‍රහණය වෙනවා. උපාදාන පත්‍ය බව. ඒ ග්‍රහණය වීම හේතු කරගෙන තමයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ඒ කාලේ තිබිච්ච චෝදනාවක්නේ රූපෙට ගරහනවා කියලා. උන්වහන්සේ රූපේ ගැන කතා කළාම සමහරු අසතුටු වුණා. අනේ යන්න නම් එපා කිව්වා. මොකද හේතුව? උන්වහන්සේ ඇත්ත කියනවා කියලා නෙමෙයි පැතිරිලා තිබුණේ, බයිනවා කියලා. අනේ යන්න එපා කිව්වා. බයිනවා කිව්වා රූපෙට. එතකොට උන්වහන්සේ මොකක්ද දේශනා කළේ? රූපේ අනිත්‍යයි කියලා, පෙන පිනක් වගේ. ඉතින් ඒකයි වදාලේ මේ රූපේ දැක්කා කිව්වා. මෙන්න මේකයි රූපේ කියලා තථාගතයන් වහන්සේ. ඇයි දැන් බලන්න පින්වත්, මේ ලෝකේ අන්තවත්ද අනන්තවත්ද? ඊළඟට ලෝකේ කෙලවරක් තිබෙනවාද කෙලවරක් නැද්ද? ආත්මය ශරීරයත් එකයිද? ආත්මය එකක් වෙන එකක් ශරීරේද? තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද නැද්ද? ඉන්නවාද නැද්ද? ඉන්නෙත් නැද්ද? නැත්තිත් නැද්ද? මේ දෘෂ්ටි පුළුවන්ද? මේ දෘෂ්ටි ඔක්කොම හටගන්නේ රූපය අල්ලගෙන නේද? වේදනාව අල්ලගෙන, සංඥාව අල්ලගෙන, සංස්කාර අල්ලගෙන, විඥානය අල්ලගෙන. මේ පිළිබඳ මුලාවටපත් වීමෙන් තමයි මේ සෑම දෘෂ්ටියක්ම හටගන්නේ. වෙන හටගන්න ක්‍රමයක් නැහැ. එතකොට මේ රූපයේ ඇත්ත ස්වභාවය අවබෝධ වුණා නම් ඊට පස්සේ මෙහිමයි රූපේ හටගන්නේ කියලා, රූපයෙන් යලි යලි හටගන්න ස්වභාවය අවබෝධ වුණා නම් කියන තථාගතයන් වහන්සේ මේක දැක්කා කියනවා. හරි ලස්සනයි වචනේ. දිට්ඨං හේතං වච්ච තථාගතේන. වච්චය මේ කරුණ තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද්දේය. මොකද දක්නා ලද්දේ? රූපේ යනු මෙයයි, රූපේ හට ගැනීම යනු මෙයයි, රූපේ නැතිවීම යනු මෙයයි කියලා. ඒ කියන්නේ රූපේ හට ගන්නවා කියන්නේ මේක, රූපේ කියන්නේ මේක, රූපේ හට ගන්නවා කියන්නේ මේක, රූපේ නැති වෙනවා කියන්නේ මෙන්න මේ දේ කියලා. මොකද රූපේ නැති වෙනවා කියන්නේ? රූපේ කෙරෙහි අපි ගත්තොත් වන්න, මේ රූපේ කෙරෙහි අපි මේක තවත් පැහැදිලි කරගන්නමු. රූපේ ගැන, රූපේ කෙරෙහි ඔන්න යා කෙනෙක් නෝනින් විමසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට නැත්නම් ඔන්න බුදුරජාණන් වහන්සේ නෝනින් විමසීමසේ බැලුවා. බලද්දි භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ රූපේ පඨවි ධාතු වලින් හැදිලා තියෙනවා, ආපෝ ධාතුවෙන් හැදිලා තියෙනවා, තේජෝ ධාතුවෙන් හැදිලා තියෙනවා, වායු ධාතුවෙන් හැදිලා තියෙනවා, ආහාර වලින් පවතිනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැක්ක මේ රූපය නැවත නැවත පවතිනවා, නැවත නැවත හට ගන්නවා. එතකොට මේ නැවත නැවත හට ගන්න විදිහ දැන් අර නගර සූත්‍රය මතකද ඔබට? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි අවබෝධ නොකොට සිටියදීම බෝධිසත්ව කාලයේ උන්වහන්සේ විමසා බැලුවා මේ ලෝකෙදියා දුක්ඛං වතායන් ලෝකෝ ආපන්නෝ, මේ ලෝක සත්වයා දුකටපත් වෙලා තියෙනවා, ජායතිත ජීයතිත මියතිත තවතිත උපපද්දිත, මේ උපදිනවා දිරනවා මැරෙනවා චුත වෙනවා යලි උපදිනවා. අතච පනිමස්ස ඊමාස දුක්ඛස නික්සරණ නප්පජානාති ජරා මරණස්ස. නමුත් මේ ලෝකයාට මේ ජරා මරණ සහිත මේ දුකෙන් ඈතර වීමක් ගැන දන්නේ කියනවා. ආය ආයමත් මිනිසයන් නැත්නම් සත්වයන් විසඳුමක් හොයන්නේ උපතකමයි, විසඳුමක් හොයන්නේ ඉපදීමකින්මයි. එතකොට ඉපදීමක් යම් තැනක ඇද්ද එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. එතකොට පංච උපාදානස්කන්ධයකින් ගැලවෙන්න පංච උපාදානස්කන්ධයක්මයි හොයන්නේ මිනිසයා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ වැඩිලා ඒකෙන් උන්වහන්සේට අවබෝධ වුණා මෙන්න මේකයි රූපේ. කෙලොන්න උන්නාසි ඉස්සලා රූපේ පිළිබඳ අවබෝධය ඇති කරගත්තා. රූපේ පිළිබඳ උන්වහන්සේට ඇති වුණ ආදීනව ඥානෙ. මේ රූපේ තියෙන ඇත්ත ස්වභාවය මේකයි කියලා. මේක අනිත්‍යයි, නැසිනවා, වෙනසිනවා. උන්වහන්සේට ආදීනව ඥානෙ වැටු. කොච්චර ආදීනව ඥානයක් උන්වහන්සේට තිබ්බද කියන්නේ? උන්වහන්සේට ඒ ගැන කොයිතරම් ප්‍රබල අවබෝධයක් තිබ්බද කියන්නේ? අනාගාමි ඵලයටපත් භික්ෂුන් වහන්සේ නමක් වීරිය නොකර හිටියා. මත්ෙහි ආශ්‍රවක්ෂේ කරත් ඥානෙ පිණිස වීරිය නොකර හිටියා. බුදුරජාණන් වහන්සේ වූ ඇයි භික්ෂුව වීරිය කරන්නේ නැත්තේ? අනේ ස්වාමිනී මං කල්පනා කළා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා මේ ඉතුරු මාර්ගේ දිනු කර ගන්නවා. බ්‍රහ්ම ලෝකෙක නරක තැනක්ද? නෑ. බුදුරජාණන් වහන්සේ දුටුවා මේ භික්ෂුන් වහන්සේට නිකලස් වීමේ පුණ්‍ය සංස්කාර තියෙනවා, පුණ්‍ය බලය තියෙනවා මාර්ගය සම්පූර්ණේ වඩා ගන්න. ඒක නැවතිලා තියෙන්නේ මේ අදහස නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඇසපිය හෙළන මොහොතක්වත් ආයිපදීම නම් මං වන්නා කරන්නේ නැහැ කිව්වා. අසූචි ටිකක් තිබ්බත් තුන් උපමාව, අසූචි ටිකක් තිබ්බත් ගඳේ වෙනසක් නැහැ කිව්වා. රුධිරේ ටිකක් තිබ්බත් ගඳේ වෙනසක් නැහැ කිව්වා. සෙම සැරවල ටිකක් තිබ්බත් ගඳේ වෙනසක් නැහැ කිව්වා. ඒ නිසා යම් තැනක උපන්න නම් දුකේ වෙනසක් නැහැ කිව්වා. බලන්න උන්වහන්සේට කොච්චර අවබෝධයක්ද මේ රූපය පිළිබඳ, වේදනාව පිළිබඳ, සංඥා සංස්කාර විඥාන ගැන. ඉතින් උන්වහන්සේ දැක්ක මේ රූපය කෙරෙහි ආදීනවය තේරෙන්නේ නැති නිසා, ආස්වාදී බැසගන්න නිසා තමයි මේ සිදුවී මාලාව නොකඩවා සිද්ධ වෙන්නේ. ආස්වාදින් බැසගන්න හේතු වෙන්නේ අර කරුණ, අර රටාව. මොකද්ද? අභිවදති, අභිනන්දති, අභිවදති, අජ්ජෝසාචිත්‍ත්‍ති. අභිනන්දති කියන්නේ සතුටින් පිළිගන්නවා, අභිවදති කියන්නේ ආගේ කරනවා, අජ්ජෝසාචිත්‍ත්‍ති කියන්නේ ඒකයි හිත බැස ගන්නවා. කොහොමත් ඉතින් ඕනම දෙයක ආගේ කරන දේ තුල නේද හිත බැසගන්නේ? ආගේ කරන්නේ නැති දෙයක් තුල හිත බැසගන්නේ නැහැ. ඕනම දෙයක් සම්බන්ධයෙන් යම් කිසි ආගේ කිරීමකට ලක්ුණොත් තමයි ඒක යා ආස කරන්නේ, නැත්තම් නැහැ. එතකොට දැන් අපි ගත්තොත් අර අපි කතා කළේ අර සිරිමා වෙසඟන ගැන. ඒ වෙසඟන බොහෝ ආගේ කිරීමට ලක්ුණා නේද? ඊට පස්සේ එතුමියම අභාවයට පත් වෙලා කොණු වෙලා සරවැගිරින්න පටන් ගත්තට පස්සේ කවුරුත් අභිනන්දන කරන්නේ සතුටින් පිළිගන්නේ කවුරු සතුටින් ඒ ආගේ කරන්නේ. එතකොට බැස ගන්නවද? නැහැ. එහෙනම් බැස ගැනීම ආදීනව නොසැලකීමෙන්. ආදීනව නොසැලකීම. එතකොට බැස ගන්නවා. ඉතින් අනාගත ලෝකේ මේ ආදීනම කියන එක තවත් කතා බහේ නැතු යනවා. නැති වෙලා ආස්වාදේම තමයි ඇති වෙන. දැන් අලුතින් සෙන්ට් වර්ග පවා ඇතිලා තියෙන්නේ රුධිර සෙන්ට්. අලුතින් සෙන්ට් වර්ගයක් හදලා තියෙනවා ලේවලි. ඇගේ ගා ගන්න. එතකොට බලන්න මේ මිනිස්සුන්ගේ ආස්වාදයේ සෙවිල්ල කොච්චර උමතු ස්වභාවයකටද ක්‍රමක්‍රමෙන් යන්නේ. ඒ කියන්නේ මේ යථාර්ථයට ලඟ වෙන ලෝකයක් ඉදිරි නැහැ. ආදීනව කතා කරන ලෝකයක් නැහැ. ආස්වාදයේ ගැනීම සිහිනමවන ලෝකෙ තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. තුන්වහන්සේ වදාලා. එතකොට ආස්වාදයේ ගැන සිහිනමවන ලෝකෙට අර දෘෂ්ටි ටික තමයි හොඳට හරියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ ආදීනවේ. ආදීනවේ ගැන කතා කළා. රූපේ ආස්වාදයේ උන්වහන්සේ ආස්වාදයේත් මේකයි කියලා දන්නවා. ආදීනවත් දන්නවා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළ නිස්සරණේ. රූපස්ස අත්ංගම රූපේ නිස්සරණේ. මොකද්ද රූපේ නිස්සරණේ? චන්ද්‍රාගේ ප්‍රහාණය කර. රූපේ කෙරෙහි තියෙන ඇල්ම ඇල්ම ප්‍රහාණය වෙනවා. ඇල්ම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ රූපේ සතුටින් පිළිගන්නේ. රූපේ අගය කරන්නේ. රූපේ හිත බැස ගන්නෑ. එතකොට යම් රූපේ කෙරෙ යා රූපේ නන්දි සාන හෝති. යම් රූපේ කෙරෙ යම් ආස්වාදයක් හට ගන්න ස්වභාවයක් ඇද්ද? ඒක නෑ. එතකොට රූපේ කෙරෙ ආස් නැති වුණාට පස්සේ උපාදාන ඇති වෙන්නේ නෑ. උපාදාන නැත්තම් භවයක් නෑ. භවයක් නැත්තම් ජාති ජරා මරණ මොකුත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මෙහෙමයි වච්ච. මම මේක දැක්කා කිව්වා. මම මේ රූපේ යථා ස්වභාවය දැක්කා. රූපේ හටගන්නේ මෙහෙමයි කියලා දැක්කා. රූපේ නිරුද්ධ වීම දැක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා වච්ච මම දැක්කා වේදනාව මේකයි කියලා. මොකද හේතුව දැන් ওই දෘෂ්ටි ඔක්කොම හටගන්නේ මෙතනින් තමයි. මම දැක්කකෝ වේදනාව. වේදනාව කිව්වේ විඳීම. මේ ලෝකේ සැප විඳීම තියෙනවා, දුක් විඳීම තියෙනවා, උපේක්ෂා වේදනා තියෙනවා. දැන් සාමාන්‍ය ලෝකේ දැන් අපි ගත්ත සාමාන්‍ය ලෝකේ අපි යමක් කාලා බීලා, යමක් ඇඳලා, වටපිට යමක් බලලා යම්කිසි විඳීමක් ලබනවා නම් සතුටක්. ඒක මොන වේදනාවද? සාමිස සුඛ වේදනා. යම්කිසි දෙයකින් අපිට දුකක් ලැබෙනවා නම් ඉබඳු පාරිසරික වශයෙන් සාමිස දුක් වේදනා. බුදුරජාණන් වහන්සේ ඒකේ තියෙන සැපේවත් අගය කළේ නැහැ. උන්වහන්සේ සැප වේදනාව කියන එක සමහර තැන්වල පනවලා තියෙන්නේ ධානයේට. ධානය තුල තියෙන සැපේටම උන්වහන්සේ අගය කළේ. අනිස්සප අගය කළේ. එක තැනක දේශනා කළා තියෙනවා, මහණෙනි මේ නිදුකින් සුවසේ සමාධියක් ධානයක් කෙනෙකුට හටගන්නේ නැත්තම් ඔය බාහිර සත්කාර සම්මාන ලාභ සත්කාර වලට ආස කරයි කියනවා. ඒක දැනෙක උන්නාසේ නිින්දගෙනත් කියනවා එහෙම. මහරිනී නිදුකින් සුවසේ මේ සමාධි සැපයක් නැත්තම් නිින්දට ආස කරයි කියනවා. ඒකෙන් එතකොට අපිට පේන්නේ මොකද්ද? මේකේ තියෙන සැපේ කොතනද තියෙන්නේ කියන එකයි. අපිට හොයාගන්න තේරෙන්නේ නැහැ හේතු. අපි සැපේ කියන එක හැමතිස්සෙම දකින්නේ මොනවා හරි දිලා දැකලා, මොනවා හරි යමක් කාලා, මොකක් හරි ඇඳලා ඉන්න තැන පිළිවෙලකට හදාගෙන අපි සැපේ දකින් හැමතිස්සෙම ගොරෝසු එකක්, ඕලාරික එකක්. අපි දකින්නේ නිකම් මේ පස්සෙල යන සැපයක්. බුදුරජාණන් වහන්සේ සැපේ හැටියට දැක්කේ කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, ඒකාග්‍රතාවයෙන් යුක්තව මානසිකව විඳ විඳ ඉන්න සැපය. ඉතින් ඒ නිසා දැන් උන්වහන්සේ මේ වේදනාව ගැන හොඳට දන්නවා. සැප වේදනාවක් දන්නවා, දුක් වේදනාවක් දන්නවා, උපේක්ෂා වේදනාවක් දන්නවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්න හැටි උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දකිනවා. ඒ වගේම උන්වහන්සේ දකිනවා මේ වේදනාව යලි යලි හටගන්න යලි යලි හට ගන්න හේතු වෙන කාරණේ. වේදනාව යලි යලි හට ගන්න මොකද හේතු වෙන්නේ? වේදනං අභිනන්දති, අභිවදති, අද්දෝස වේදනාව සතුටින් පිළිගත්තා, සතුටින් ගුණ කිව්වා, ඒකේ හිත බැසගත්තා. අපි කලින් ආත්මවල ඉඳලා මේ සංසාරේ පුරාම හැම සත්වයකම කරගෙන එන රටාව ඒක. ඉතින් බුදු කෙනෙක් තමයි මේ රටාවෙන් ඉස්සෙල්ලම මිදෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් මේ අනික තමයි දැන් බලන්න මේ වච්චගේ මේ ප්‍රශ්නවලට වෙන කෙනෙකුට නම් උත්තර දෙන්න බෑ, උත්තර දෙලා පිරිමහන්නත් බෑ. දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ උත්තර දෙන රටාව දැන් ඉස්සෙල්ලම ඇහුවේ මොකද්ද? එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ උභාසයට වෙනත් මොකවත් දෘෂ්ටියක් තියනවාද? ඒත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ දෘෂ්ටිගත වීම කියන එක වච්ච තථාගතයන් වහන්සේ බැහැර කරපු එකක් කිව්වා. ඒක අතහැරලා දාපු එකක් කිව්වා. ඒකට හේතුව මොකද්ද? තථාගතයන් වහන්සේ විසින් මේ කාරණේ දැක්කා. මොකද්ද දැක්කේ? මේ මෙහිමයි රූපේ හටගන්නේ. මේ මේකයි රූපේ. මෙහිමයි රූපේ හටගන්නේ. මෙහිමයි රූපේ නැතිවන්නේ. මේ මේකයි විඳීම. මේ මේකයි සැප විඳීම. මෙහෙම දුක් විඳීම. උතින් උන්වහන්සේ තේරුම් ගත්තනේ දුක් සහගත ස්පර්ශයක් ඇති වුනහම දුක් විඳීම හටගන්නවා. සැප සහගත ස්පර්ශයක් ඇති වුනහම සැප විඳීම හටගන්නවා. උපේක්ෂා සහගත ස්පර්ශයක් ඇති වුනහම උපේක්ෂා සහගත ස්පර්ශයක් ඇති වෙනවා. අවිද්‍යා සහගත මනසින් යුතු කෙනා මේ තුනම වැළඳ ගන්නවා. දැන් දුක් සහගත ස්පර්ශය නිසා දුක් සහගත වේදනාවක් හටගත්තහම අපිට ඒක පිළිගැනීමකින් තොරව ඒකට ප්‍රතික්‍රියාවක් දක්වන්න පුළුවන්ද? බෑනේ. අපිට ස්පර්ශය කෙරෙහි තෘෂ්ණාවක් නැත්තම්, ස්පර්ශය කෙරෙහි මුලාවක් නැත්තම්, ස්පර්ශය නිසා දුක්සහගත ස්පර්ශයකින් දුක්සහගත වේදනාවක් හටගන්නවා දැක්කොත් එහෙනම් එයා දකින්න තියෙන අනිත්‍යයක් විතරද? නමුත් අනිත් කෙනා සාමාන්‍ය ලෝකේ හැමෝම, අපි හැමෝම දුක්සහගත ස්පර්ශයකින් දුක්සහගත වේදනාවක් හටගත්තොත් අපි කරන්නේ දුක්සහගත ස්පර්ශයෙන් දුක්සහගත වේදනාවක් හටගත්තා කියන එක ගැන අපිට සිහිය නැහැ. වෙන නෝනත් නැහැ. අපි දන්නේ මට වේදනාවක් හටගත්තා. එතන මට දුක් වේදනාවක් හටගත්තා කියලා. මට දුකක් හටගත්තා. මට කලගාටුවක් හටගත්තා. මට ශෝකයක් හටගත්තා. මට වේදනාවක් හටගත්තා කියලා අපි ඔක්කොම මම කියලා ඔක්කොම බාර ගන්නවා. ඒ මම කියලා බාරගන්නේ අපි සතියෙන් තුරයි නේද? එතකොට සතියෙන් උත්තරයි, නෝනින් උත්තරයි, වීරින් උත්තරයි, අවබෝධින් උත්තරයි. එතකොට අපිට මේක හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ හොඳට දැක්කා මේක. අපි ගත්ත තුන සතුට ඇති වෙනවා අපිට. සතුටක් ඇති වෙන්න හේතු වෙන්නේ මොකද්ද? සැප සහගත ස්පර්ශයකින් තමයි සුඛ වේදනාව හටගන්නේ. සැප සහගත ස්පර්ශයකින් සුඛ වේදනාව හටගත්තාම මේ සැප විඳීම හටගත්තේ සැප සහගත ස්පර්ශයෙන් කියන කාරණේ අපි දන්නේ නැත්නම් අපි මොකද්ද? මට සතුටුයි, මට හරි සන්තෝසයි, මට ප්‍රීතියි, මම හරි සතුටින් ඉන්නවා කියලා අපි අර ඔක්කොම කාගේ මල්ලට දාගන්නේ? මගේ මල්ලට දාගන්නවා. ඒ සියල්ල මෙතකොට මගේ මගේ මගේ කියලා කිව්වම මොකද? අභිනන්දති. සතුටින් පිළිගත්තා. අභිවදති. ඒ අගේ කළා. අද්දෝසායතිට දෙක බැසගත්තා. දුකත් එහෙමයි. සතුටින් පිළිගන්නවා. අගේ කරනවා. ඉතින් බැසගන්න නිසා අනේ ඇයි මට මෙහෙම වේදනා? ඇයි මට මෙහෙම රිදෙන්නේ? ඇයි මෙහෙම උනේ කී කී මේ වැළඳ ගැනීමෙන් තොරව කියන්න පුළුවන්ද? බෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රටාව තුළ දුකේ පැවැත්ම හැදෙනවා. කොහොමද මේ විඳීමේ පැවැත්ම හැදෙන්නේ? වේදනාව පිළිගන්නවා, අගය කරනවා, සතුටින් වැළඳ ගන්නවා. එතකොට උපජ්ජති නන්දි. ආස්වාදයෙන් සතුට වීම කියන එක හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔව්, යම් විඳීමක් කෙරෙහි යම් ආස්වාදයෙන් ඇලීමක් ඇද්ද තදුපාදානං. ඒක තමයි එතන තියෙන උපාදානේ. උපාදානේ හේතු කොටගෙන ඊට පස්සේ විපාක පිණිස කර්ම හැදෙනවා. හැදුනාම පස්සේ ඉතින් ආයේ ජරා මරණ ලෝකෙට තමයි යා ඉපදී ඉපදී යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ මේක දැක්කා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම දැක්කා කිව්වා. මේක සංඥාවයි කියලා සංඥාව දැක්කා. ඊළඟට සංඥාව හටගන්නේ මෙහෙමයි කියලා දැක්කා. සංඥාව නිරුද්ධ වීම දැක්ක උන්වහන්සේ එක තැනක දේශනා කරන ඔබට මතකද? මේ ලෝකෙ ගැන කියද්දී උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන චිත්‍ර ගැන. උන්වහන්සේ දේශනා කරනවා මේ නති කාමානි යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකයේ තියෙනවා නම් බාහිර රූප, මේවැ කාමේ නෑ කිව්වා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා, මේ පුරුෂයාගේ කාමය සංකල්පී රාගයක්. සංකල්පී රාගයක් කියන්නේ මනසේ මනෝමය වශයෙන් මේක හටගන්නේ. මේ බාහිර එකක් නෑ කියන තත්ත්ව රූපානි තිට්ඨන්ති ලෝකේ. මේ රූප මේ ලෝකේ හැමම තියෙනවා. මනෝමය වශයෙන් ඒක හටගන්නේ සංකල්ප රාගේ. ඒ සංකල්ප රාගේ හටගන්නකොට මොකද වෙන්නේ? ඒකෙන් තමයි මෙයාට මේ අර්බුදේ සම්පූර්ණයෙන් හටගන්නේ. ඒක තැනක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, මහණෙනි, පුරුෂයෙකුට හම්බ වෙනවා නොඑක් පාට වර්ග. රතු පාට, කහ පාට, සුදු පාට, නිල් පාට, කොළ පාට ආදී පාට වර්ග. පෝරු ලෑල්ලක් හම්බ වෙනවා. මෙයා මේ පෝරු ලෑල්ලේ හෝ බිත්තියේ හෝ ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් අඳිනවා. ඊට පස්සේ පිටස්තර කාටවත් බිත්තිය පේන්නේ නැහැ. ඒ හැමෝටම පේන්නේ මොකද්ද? අර රූපේ. ඒ වගේ කියනවා මේ අපි මේවට බැඳිලා යන්නේ. එතකොට මේ සංකල්ප රාගිකින් යන්නේ. එතකොට සංකල්ප රාගිකින් යනකොට මේ තමන්ගේ බලන විදියට තමයි පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංඥාව උන්වහන්සේ අවබෝධ කළා. සංඥාව අවබෝධ කළා. උන්වහන්සේ සංඥාව අවබෝධ කළා මොකක් වගේද? මිරිගුවක් වගේ කිව්වා. මිරිගුව කියන එක නැති දෙයක් ඇත්ත තියෙනවා වගේ පේනවා. නැති දෙයක් තියෙනවා වගේ පේනවා. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ සංඥාව ගැන තීරුවේ. ඉතින් උන්වහන්සේ පෙන්නවා මේ රූප සංඥා, සද්ද තණ්හා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ සංඥාවල් අවබෝධ කළා කිව්වා. මේ සංඥාවල් කෙරෙහි හිත බැසගෙන මේක අගය කරලා ඒ කෙරෙහි හිත පිහිටුවාගෙන වාසය කිරීම නිසා තමයි ආයමත් මේකට බැඳිලා මේ උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති මේ වැඩ පිළිවෙලට යන්නේ. ඒක තමයි කියනවා සංඥාවේ හට ගැනීම. සංඥාවේ Nirodha මොකද්ද? සංඥාව කෙරෙහි අවබෝධයක් ඇති වෙලා සංඥාව කෙරෙහි ඇල්ම දුරු වුණා නම් සංඥාව පිළිගන්නේ නෑ නේ. සංඥාව පිළිගන්නේ නෑ නේ. පිළිගන්නේ නැත්තම් කිසි දෙයක් කරන්න බෑ කාටවත්. දැන් ලෝකේ මොන මොන සංඥාවල් ආවත් ඒ සංඥාව පිළිගන්නේ නැත්තම් මොකද්ද මානසික ස්වභාවය? මානසික ස්වභාවය නිලුම් පතක් වගේ. ඒ නිලුම් පතර දියබින්ද දැම්ම කියලා ඒ දී බිඳුව නෙළුම් පතේ උරා ගන්නෑ. ඒක රූරා වැටෙනවා. ඒ වගේ තමයි නොපිළිගන්නවා නම් හිතේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ අනබිනන්දති අනබිවදති අනුජ්ජාසාය අනජ්ජෝසාය තිට්ඨති. එතකොට පිළිගන්නේ නෑ, අගේ කරන්නේ නෑ, හිත බැස ගන්නෑ. එතකොට නන්දි හටගන්නේ නෑ. එතකොට උපාදාන නෑ. බවනේ. එතකොට සංඥාවෙන් නිදහස්. දැන් මේක හොඳට සිහියෙන් අහගන්න ඕනේ කාරණාව නිසා මම ඔබට මේ විස්තර කරන්නේ. දැන් මේ බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ මේ රහතන් වහන්සේ ගැන. කියන බුදුරජාන් වහන්සේ ප්‍රදාලෙ මොකද්ද? මේ වච්ච තථාගතයන් වහන්සේ මේ කාරණේ දැක්කා. මොකද්ද දැක්කේ? මේක රූපේ. රූපේ හටගන්නේ මෙහිමයි. රූපේ නිරුද්ධ වෙන්නේ මෙහිමයි. එහෙම දැක්කනම් රහත්නේ, නිකලෙස්. මේක වේදනාව, වේදනාව කියන්නේ මේක. වේදනාව හටගන්නේ මෙහිමයි. වේදනාවේ සම්භවයේ වේදනාව නිරුද්ධ වන්නේ මෙහිමයි. මෙහිමයි සංඥාව, සංඥාව හටගන්නේ මේ ආකාරයට, සංඥා නිරුද්ධ වෙන්නේ මේ ආකාරයට කියලා දැක්කනම් එතන දැන් ඉතුරු වෙන්නේ කෙලස් තියෙයිද? නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේව සංස්කාර. සංස්කාර කියලා උන්වහන්සේ විස්තර කරන්නේ පංච උපාදාන ස්කන්ධයේදී බොහෝ විට චේතන. උන්වහන්සේ සංස්කාර විවිධ විදිහට තෝරලා තියෙනවා. සංකතං අபிසංකරොන් තීති සංකාරා කියලා මේ සංස්කාරයකින් කරන්නේ සංකතය ආයේ සකස් කරනවා. සංකතයේ දැන් අපිට මේ ඔක්කොම තියෙන මොනවද? සංකත. සංකත කිව්වේ හේතු ප්‍රත්‍යයන්ගෙන් අනිත්‍ය වූ දේවල් වලින් හටගෙන තියෙන. අනිත්‍ය දේවල් වලින් හටගත්තු එක අනිත්‍ය දේවල් වලින් පෝෂණය විය යුතුයි. හැබැයි ඒ වගේම ඒක නැති වෙලත් යනවා. නවත්තන්න බෑ. ඒතර සංකතයක තියෙන ලක්ෂණය මොනවද? හට ගැනීමක් පේනවා. වෙනසීමක් පේනවා. වෙනස් වෙමින් පැවතීමක් පේනවා. ඉතින් මේ ලක්ෂණي අපේ හැම දිනාගෙම තියෙනවා. එතන මේ සංස්කාරයක තියෙන ලක්ෂණ. කර්ම විපාකත් තියෙන. කර්ම විපාක පළ දෙනව නැතු වෙනවා. ආය විපාක පළ දෙනව නැති වෙනවා. ආය විපාක පළ දෙනව නැති වෙනවා. ඉතින් මේ සංස්කාර බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සංස්කාරයන්ගේ ස්වභාවය. උන්වහන්සේ හොඳම උපමා දීලා තිනවා. අය අපිට අලුතෙන් උපමාවල් හදන්න දෙයක් නැහැ. උන්වහන්සේ කුමක්ද සංස්කාර වලට පෙන්වා දුන්නේ? ඔව්, හර සහිත, අරටුව සහිතව මේක හරි සාරවත්ය හොඳය කියලා හොයාගෙන යනවා. පුරුෂයේ හරයක්, අරටුවක්, සාරයක් හොයාගෙන යනවා. යනකොට එයාට හම්බ වෙනවා ලොකු කෙහෙල්වත්තක්. මේ කෙහෙල්වත්ත හම්බුනම් මෙයා හිතනවා මේ මහත් දෙහිත හොඳ කෙහෙල් ගස් තියෙනවා. මම හිතන මේ කෙහෙල් ගස් වල අරටුවක් ඇති කියලා කෙහෙල් ගහ කපනවා. කපලා මොකද කරන්නේ? ඔව්, සාරය පිළිගැනීමේ අදහසින්, සාරය ගැනීමේ අදහසින් සාරයට ආසා කළා. ඒ හොයනවා දැන්. කෙහෙල් පතුරු ගලව ගලව හොයනවා. හැබැයි මෙයාට තමන්ට හම්බ වෙච්ච කෙහෙල් ගහේ හම්බ වෙන්නේ නැහැ. නමුත් මෙයාට අරටුව පිළිබඳ දන්නේ නැති නිසා මම හිතනවා මේ ගහේ නැහැ. නමුත් අර ගහේ ඇති කියලා ඒ ගහ. එහෙම තමයි අපි මේ භවෙන් භවය ආවේ. මේ ජීවිතේ අපිට අපි හිතන දේ නැහැ. එහෙනම් අපි හිතනවා මේ ජීවිතේ නැතිදී ඊළඟ ජීවිතේ ඇති කියලා තමයි අපි ඊළඟ ජීවිතයට යන්නේ. ඊළඟ ජීවිතය ලැබුණාම අපි හිතනවා මේ ජීවිතේ නෑ, ඊළඟ ජීවිතේ ඇති. මෙහෙම තමයි මේ සංස්කාරවල අවසානයක් නැතුව මේ පැටලි පැටලි මේ මිනිස්සයා හැමෝම යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ස්වභාවය දැකලා උන්වහන්සේ වදාලා මේ සංස්කාරයන් කෙරෙහි යා සතුටු වෙනු අභිනන්දති, අභිවදති, අද්දෝසායතිත්‍තති. සංස්කාර සතුටින් පිළිගන්නවා, සතුටින් අගය කරනවා, එහි සිට බැස ගන්නවා. එතකොට නන්දි ආස්වාදින් සතුට වීම ඇති වෙනවා. උපාදාන, උපාදාන ඇති වෙනවා. මොකද වෙන්නේ? ආයිතින් භවයක් හැදිලා මේක යනවා. සංස්කාර වල පැවැත්ම යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සංස්කාරයන් අස්තංගමයට, නැතිවීමට, අභාවයට යෑමට මොකද්ද වෙන්න ඕන? ඔව්, සතුටින් පිළිගන්නේ, ආගේ කරන්නේ, හිත බැසගන්නේ. එතකොට ඒ කෙරේ ආස්වාදය හටගන්නේ නැහැ. එතකොට මේ උපාදාන නැති වෙනවා. මේ සංස්කාරයන්ගේ පැවැත්ම නැතු යනවා. ඉතින් උන්වහන්සේ විස්තර කළා මේන් මෙහෙම දැක්කා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා වච්ච විඥානෙත් දැක්කා කිව්වා. මේකයි විඥානය කියලා. උන්වහන්සේ විඥානේ දැක්ක, හරියටම දැක්කා. උන්වහන්සේ ඒකයි විඥානයේ උපමාවක් දේශනා කළේ. මොකද්ද? ඔව්, සියුමන් සලක ඉන්න විජ්ජාකාරයෙක්. මේ විජ්ජාකාරයා එනේන ජනතාවට විජ්ජා පෙන්නනවා. එතකොට මේ විජ්ජා දිහා බලාගෙන ඉන්න සාමාන්‍ය ජනයා දකින්නේ මේ නැති දෙයක් තියෙනවා කියලානේ පේන්නේ. දැන් බලන්න මේ නැති මම අපිට මම පේනවනේ. මගේ කියලා එකක් අපිට පේනවනේ. මගේ පැවත් මේ නැති දෙයක්නේ. පේනවනේ දැන් අපිට ඒක. එතකොට බලන්න මේ ඒක මවල දීලා තියෙන්නේ කවුද? විඥානේ විසින්. මවල දීලා තියෙන්නේ. ඊළඟ මේ පරිසරය තුල ඒකනේ මේ කෙලෙස් ඔක්කොම හටගන්නේ. විඥානේ එක එක විදියට මවල දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක මේකේ ස්වභාවය දැන් මේ මායා රූපී විඥානේ ස්වභාවය බීජයක් පැලවෙන ස්වභාවය. උන්වහන්සේ දැක්ක මේ විඥානේ පවතින්නේ රූපේ බැසගෙන විඳීමේ බැසගෙන සංඥාවේ බැසගෙන සංස්කාරයේ බැසගෙන තෘෂ්ණාවෙන් පෝෂණය වෙවි. මේ විඥානේ පවතින්නේ. ඉතින් උන්වහන්සේ මේ විඥානේ ස්වභාවය හොඳට දැක්කා. දැකලා වච්චට කියනවා වච්ච මේ විඥානේ හොඳට මං දැක්කා. මේ විඥානි පැවැත්ම හටගන්න විදියක් දැක්කා කිව්වා. ඇයි විඥානි සතුටින් පිළිගන්නවා? මමයේ මගේ කියලා පිළිගන්නවා, අගේ කරනවා. එතකොට ඔව් ආස්වාදය හටගන්නවා. එතකොට ඒ ආස්වාදයෙන් උපාදානෙ හටගන්නවා. උපාදානෙන් කර්ම විපාක හටගන්නවා. ජරා මරණ වලට යනවා. විඥානි පැවැත්ම මෙහෙමයි වෙන්නේ කියනවා. විඥානි නැවැත්ම මෙහෙමයි කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා වච්ච මේ නිසා තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ සියලු මිමි සියලු මැනීම් සියලු හැඟීම් මේ සියලු අහංකාර මමංකාර මානානුසී මමය මාගේ කියන හැඟීම් මුල් බැසගත්තු මාන්න මේ සියල්ල ක්ෂය වෙලා විරාගයටපත් වෙලා නිරුද්ධ වෙලා අත්හැරලා සම්පූර්ණයෙන් අත්හැර කිසිවක් උපාදාන නොකොට මේ විමුක්තියටපත් වෙලා ඉන්නවා කියලයි මං කියන්නේ කියනවා. එතකොට කැරකිලා ආයමත් වච්චේන ඔයාගේ දෘෂ්ටියට. වච්චාන එහෙමනම් බවත් ගෞතමයන් වහන්සේ ඒ විමුක්තියටපත් වෙච්ච ඒ විමුක්ති භික්ෂුවගේ විමුක්තිසිත මරණින් මත්තේ කොහෙද උපදින්නේ? ආයමත් වෙන්නේ ඒ ප්‍රශ්නයටම එනවා. කොහෙද උපදින්නේ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ වදාරනවා වච්ච උපදින්නේය කියන කරුණ මේකට ගලපන්න බෑ කියනවා. ඇයි මේ රූපේ බැසගෙන නැත්තම් වේදනාවේ සංඥාවේ සංස්කාර විඥානේ බැසගෙන නැත්තම් පිහිටලා නැත්තම් උපදින්නේය කියන කරුණ ගන්න බෑ කියනවා. එතකොට අහනවා එහෙමනම් බවත් ගෞතමයන් වහන්සේ නූපදින්නේද? වච්චය නූපදින්නේය කියන කාරණේ ගන්නත් බෑ කියනවා. ඇයි නූපදින්නේ කියනවා කාරණේ? ඒකට ගන්න තියෙන්නේ රූපයක නූපදීම වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ ගන්නත් බෑ කියනවා. ඊළඟට කියනවා එතකොට අහනවා වච්ච බවත් ගෞතමයන් වහන්සේ එතකොට උපදින්නෙත් නේද? උපදිනවායි නූපදිනවායි දෙකම තියනවාද කියලා අහනවා. දෙකම ඒක ගන්නත් බෑ කියනවා. එතකොට දැන් අර හෝති තථාගත පරම්මරණ ඒකම තමයි මේ අහන් න්‍යායමත්. එතකොට එහෙනම් උපදින්නේ නැද්ද? උපදින්නේ නැති නැද්ද? එහෙම ගන්නත් බෑ කියනවා. එතකොට මෙයා ආයි පැටලෙනවා. කවුද? වච්ච කියනවා අනී බවත් ගෞතමයන් වහන්සේ. මේ විමුක්ති චිත්ත ඇති භික්ෂුව කොහෙද උපදින්නේ කියලා ඇහුවා. අහුවහම ඔබ වහන්සේ පිළිතුරු දුන්නා ඒක ගැළපෙන්නේ නැහැ කියලා. ඒ ප්‍රශ්නේ ගැළපෙන්නේ නැහැ ඒක ඉදින්නේ නැහැ කිව්වා. උපදින්නේ නැද්ද කියලා ඇහුවා. ඒකත් ඉදින්නේ නැහැ කිව්වා. ඊළඟට උපදින්නවාද නැද්ද කියලා හෝ ඒක දෙන්නේ නැහැ කිව්වා. උපදින්නේ නැද්ද? නැත්ති නැද්ද කියලා ඒකත් නැහැ කිව්වා. අනේ බවත් ගෞතමයන් වහන්සේ අනේ මං අවුල් වුණා කිව්වා. මං අවුල් වුණා කිව්වා. හරි ලස්සනයි වචන. එයා කියනවා ඉත්තාහම් බෝ ගෞතම අඥානමාපද්දී අනේ මම තවත් නොදන්න බවට පත් වුණා. එත් සම්මෝහමාපදිම මුලා වුණා කිව්වා තවත්. මං අවුල්ලා ගියා කිව්වා. බවත් ගෞතමයන් එක්ක මම කලින් කතා බස් කළා. අහු පසාද මත්තා මට පොඩි පැහැදීමක් තිබ්බා. සාපි මේ ඊතරේ අතර මේ කතාවෙන් ඒක නැති වුණා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා වච්ච මේ ඔබට මේ වුණ අවුල ඔබේ මුලාව මේ වෙන්න සුදුසු එකක් ඔබට මේ උනේ. කන වච්ච ගම්බීරෝහයන් ගම්බීරෝහයන් වච්ච ධම්මෝ මේ වච්චයේ මේ මං කියපු ධර්මයේ ගැඹුරුයි දුද්දසෝ දකින්න අමාරුයි දුරනුබෝධෝ අවබෝධ කරන්නත් අමාරුයි සන්තෝ මේක හරි සාන්තයි පනීතෝ ප්‍රණීතයි අතක්කාවචරෝ තාර්ක කර කර ගන්න බෑ නිපුනෝ සියුම් පඬිත වේදනියෝ ප්‍රඥාවන්ත කෙනා මේක දකින්නේ ඉතින් ඔබ කොහොමද මේ ඔබ දන්නේ නැ ඔබ වෙන මත දරන්නේ ඔබ වෙන අදහස් දරන්නේ ඔබ වෙන අදහස් වල ඉන්නේ ඔබ වෙන මත දරන ආචාර්යවරේ ඉතින් ඔබ කොහොමද මේක කරන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා හරි පුදුමයි උන්වහන්සේගේ අනුකම්පාව ඒ උන්වහන්සේ දන්නවා මියා මියම හිටියට අනාගතේ මියා මේ ධර්මයේ අල්ලනවා උන්වහන්සේ අදාළ වච්ච මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම් ඔබ කැමති විදිහට උත්තර දෙන්න කියන වච්ච ඔබ ඉස්සරහා කවුරු හරි කෙනෙක් ගිනි ගොඩක් ගහනවා දැන් ඔන්න ඔබ ඉස්සරහේ ගින්න ඇවිලෙනවා ඇවිලෙනකොට කෙනෙක් ඔබෙන් අහනවා භවත තමන් ඉස්සරහා මේ ඇවිලෙන ගිනි ගොඩ පේනවද උත්තරයා කියනවා ඔව් මට මේ මං ඉස්සරහා මේ ගිනි ගොඩ ඇවිලෙනවා මට පේනවා එතකොට අහනවා මේ ඔබ ඉස්සරහා ඇවිලෙන ගිනි ගොඩ ඇවිලෙන්නේ මක් නිසාද එතකොට මේ ගිනි ගොඩ මේ ඇවිලෙන්නේ මේ දරල් ටිකක් දර ගොඩක් ගහලා නිසා මේ දරපතුරු ටිකක් ගොඩ ගහපු නිසා තමයි මේ ගිනි ගොඩ ඇවිලි තියෙන්නේ එතකොට අහනවා එතකොට වච්ච මේ ගිනිගොඩට කවුරුත් දර අලුතෙන් දාන්නේ නැහැ. එතන මේ තියෙන ගිනිගොඩේ ඇවිලිලා ඇවිලිලා ගිනිගොඩ ඉවර වෙනවා. එතකොට ඔබ ඉස්සරහම මේ කලින් මේ ගිනිගොඩ ඇවිලුණා. එතකොට ඔබෙන් ඇහුවා මේ ගිනිගොඩ පේනවද කියලා පේනවා කිව්වා. ඊට පස්සේ ඔබෙන් ඇහුවා මේ ගිනිගොඩ ඇවිලින්නේ කුමක් නිසාද කියලා. එතකොට ඔබ උත්තර දුන්නා මේ දර පතුරු ආදී ගොඩ ගහපු නිසා තමයි මේ ගින්න ඇවිලින්නේ කියලා. එතකොට මේ ගින්නට අලුතෙන් දරපතුරු දාන්න නැති වුනහම මේ ඇවිලෙන ගින්න ඇවිලිලා නිවිල යනවා. එතකොට කෙනෙක් අහනවා දැන් ඔබට පෙවුනද මේ ගින්න ඇවිලුණා දැන් මොකද වුනේ? එතකොට මියා කියනවා ස්වාමීන් බවත් ගෞතමයන් වහන්සේ මම උත්තර දෙනවා එහෙනම් දැන් මේ ගින්න මං ඉස්සරහ ඇවිලුණා දැන් ගින්න නිවුණා. එතකොට එයාගෙන් අහනවා එහෙනම් භවත මේ ගින්න ඇවිලුණාද ඒ ඇවිලිච්ච ගින්න නිවුණාද නිවිච්ච ගින්න කොහෙටද ගියේ නිවිච්ච ගින්න නැගෙනහිරට ගියාද බටහිරට ගියාද උතුරට ගියාද දකුණට ගියාද කියලා ඔබෙන් ඇහුවොත් අනේ භවත් ගෞතමයන් වහන්සේ ඒ වචනේ එතනට ගලපන්න බෑ කිව්වා මං එහෙනම් උත්තර දෙන්නේ මේ ගින්න ඇවිලෙන්න උපකාරක ධර්ම තියෙනකන් විතරයි මේ ගින්න ඇවිලුනේ. ගින්නට තියෙන උපකාරක ධර්ම නැති වුණාම ගින්න නිවිලා ගියා. ඒක උතුරට දකුණට ගියාද කියන කතාව එතනට ගැලපෙන්නේ නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා වච්ච ඔය විදිහමයි කිව්වා. ඔය විදිහමයි කිව්වා. වච්ච තථාගතයන් කියලා තථාගතයන් වහන්සේ කියලා නැත්නම් රහත් භික්ෂුව කියලා කෙනෙක් පණවනෝ නම් පණවන්න තියෙන්නේ රූපෙ දිහා බලලා. රූපෙ දිහා බලලා තමයි මේ තථාගතයන් වහන්සේය කියලා පණවන්න තියෙන්නේ. තං රූපං තථාගතස්ස පහීනං. ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහාණයි. දැන් තථාගතයන් වහන්සේ රූපයේ තුලින් වැඩ සිටියට රූපේ ප්‍රහාණයි. ඇයි? රූපේ අවබෝධ කළා, රූපේ සමුදය ප්‍රහාණය කළා, රූපේ නිරෝධය සාක්ෂාත් කළා. ඒතරස් රූපයක් නැහැ. අල්ලගත් රූපයක් නැහැ. ආස්වාදයෙන් බැඳිච්ච රූපයක් නැහැ. මමය මාගේ කියලා ගත්තු දෙයක් නැහැ. ඒතර ලෝක සම්මුතියෙන් තියෙනවා තථාගතයන් වහන්සේ කියලා මයින රූපයක්. මොකද ඒ රූපේ තුල තථාගතයන් වහන්සේ රූපී ග්‍රහණය කළා නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ රූපේ තථාගතයන්ට ප්‍රහාණය වෙලා තියෙන්නේ. නැවත කවදාවත් ඒ රූපේ හටගන්නේ කවදාවත්ම හටගන්නේ අනභවකතං අභාවයට පත් වෙලා ආයතින් අනුපාද ධම්මත්තේ කිසි දවසක ඒ රූපේ හටගන්නේ. රූප සංඛා විමුක්ත රූපේ අවබෝධ කළා රූපෙන් නිදහස්ලා ඉන්නේ කියනවා. රූප සංඛා විමුක්තකෝ වච්ච තථාගතෝ තථාගතෙන් වහන්සේ රූපය අවබෝධ කරලා නිදහස්ලා ඉන්නේ. තථාගතෝ ගම්බීරෝ, ඒ නිසායි තථාගත ස්වභාවය ගැඹුරුයි. අප්පමෙයෝ, ප්‍රමාණයක් කරන්න බෑ කියනවා. ඒ ප්‍රමාණයක් කරන්න මනින්න ඕනේ, මයින් එකක් නෑ. දුප්පරියෝගාහෝ, ඒ කියන්නේ මිම්මක් මයින්ද බෑ, ප්‍රමාණ කළ පමණයක් කරන්න බෑ, දැනගන්න බෑ. එතකොට මෙච්චර ප්‍රමාණයයි මෙච්චර ප්‍රමාණයයි කියලා දැනගන්න දැන්. නැත්තම් අනිත් වරම සත්‍යයකගේ ප්‍රමාණයේ මයින්ද පුළුවන්. මේ ඒ මයින් එක මොකෙන්ද? රූපේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාර විඥාණයෙන්. ඒ මොකක්වත් නැත්තම් ඒ කොම අතහැරලා ඒකෙන් නිදහස් වෙලා නම් මොකුත් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සෙය්‍ය තාපි මහා සමුද්දු මහා සාගරී වගේ කිව්වා. ඒ නිසා තථාගතයන් වහන්සේට උපදින්නේ යනවාද ප්‍රශ්නේ ගැළපෙන්නේ නැහැ කිව්වා. උපදින්නේ නැත කියන එක ගැළපෙන්නේ නැහැ කිව්වා. උපදිනවා උපදින්නේ නැහැ කියන එක ගැළපෙන්නේ නැහැ. උපදින්නේ නැහැ උපදින්නේ නැති නැහැ කියන එක ගැළපෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා කියනවා මේ වච්ච ය තථාගතයන් වහන්සේව යම් කිසි දෙයකින් පණවනවා නම් එක්ක පණවන්න තියෙන යම් වේදනාවකින් විඳීමකින් භාග්‍යතුන් වහන්සේ සතුටින් වැඩ ඉන්නවා. නැත්නම් භාග්‍යතුන් වහන්සේට පීඩාවක් මේ කට්ටිය ඇති කරලා තියෙන මොන හරි කියන්න තියෙන මොකෙන්ද? වේදනාවකේ. ඒ වේදනාව තථාගතයන් වහන්සේගේ පහිනා. ඒක ප්‍රහාණය වෙලා තියෙන්නේ. ඒක කිසිවක් මම මාගේ මාගේ ආත්මය කියලා අරගෙන නැහැ. උච්චින්න මූලා මුලින්ම සිඳිලා ගිහිල්ලා තාලවත්තු කතා. ඒ තාලවත්තු කතා කියන්නේ ඒ කාලේ තිබිච්ච උපමාවක්. තල් ගසක මුදුන් කරටි කැඩුනහම කිසි දවසක දළු දාන්නේ නැහැ. ඒ වගේ කියනවා. කවදාවත් හටගන්නේ නැහැ කියනවා. තථාගතයන් වහන්සේට පටිච්ච සමුප්පාදයේ තුල හටගන්න වේදනාව කිසි දවසක හටගන්නේ නැහැ කියන එක ප්‍රහාණය වුණාට පස්සේ වේදනාව ගැන අවබෝධ කළ නිදහස් වූ තථාගතයන් වහන්සේ මහා සාගරී වගේ කියනවා, ගැඹුරුයි කියනවා. දැන් අපිට මේක හරි වැදගත් දේශනාවක්. මේ රහතන් වහන්සේගේ ස්වභාවය, තථාගතයන් වහන්සේගේ ස්වභාවය, අරහත් භික්ෂුවගේ ස්වභාවය තමයි මේ කියන්නේ. අපි මේක හිත පහදව ගන්න අපිට ප්‍රයෝජනයි. ඒ කියන්නේ දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ අයිති මොකීටද? දුක්ඛාරි සත්‍යයට. එතකොට අරහත්ත්වයටපත් වූ රහතන් වහන්සේගේ දුක්ඛාරි සත්‍යය තියෙනවද? දුක නැහෙනේ. දුකෙන් නිදහස් නේද? දුකට හේතුව තියෙනවද? දුකේ හේතු වෙන නිදහස් නේ. දුක්ඛ නිරෝධය තියෙනවා. දුක නිරුද්ධ වෙච්ච බව තියෙනවා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරලා තියෙනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සම්පූර්ණ කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වේදනාව තමයි මහිනවන මයින්ද තියෙන්නේ. ඒක තථාගතයන් වහන්සේට ප්‍රහාණයි. සංඥාව සංඥාවකින් තමයි තථාගතයන් වහන්සේව මනින්න තියෙන්නේ, පණවන්න තියෙන්නේ. මේ සංඥාව තථාගතයන් වහන්සේට ප්‍රහාණය කරලා තියෙන්නේ කියනවා. ඒ නිසා මේ ආයි කවදාවත් මේ සංඥාව හටගන්නේ නැහැ කියනොද? යම් දවසක අරහත්ත්වයට පත් වුණාද, නිකලෙස් වුණාද, ඒ නිකලෙස් වීම තුළ සියලුම රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංස්කාරයෙන්, විඥාණයෙන් නිදහස් වුණානේ. ඒක කවදාවත් ආයි පටිච්චසමුප්පාදයක් හටගන්නේ නැහැ. ඒ නිසා මහා සාගරය වගේ කියනවා, ගැඹුරුයි කියනවා, මනින්න බෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංඥාව සංස්කාර තථාගතයන් වහන්සේ මයිනෙවණන් කෙනෙක් යම් කිසි සංස්කාරයකින් ඒ සංස්කාරයත් තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙලා තියෙනවා. ඒ නිසා ඒ තථාගතයන් වහන්සේගේ සංස්කාරය නැවත හටගන්නේ නැහැ. එතකොට සංස්කාරය අවබෝධයෙන්ම සංස්කාරය අවබෝධ කළ සංස්කාරයෙන් නිදහස් වෙච්ච තථාගතයන් වහන්සේගේ ස්වභාවය ගැඹුරුයි. කුමක් වගේද? මහා සාගරය වගේ කියනවා. ඇයි මහා සාගරයේ මිම්මක් මෙච්චර ජල බිඳු තියෙනවා මෙච්චර කියලා අපිට මයින්ද පුළුවන්ද? ලෝකෙ මයින්ද බෑ. මහා සාගරය වගේ කියනවා. තථාගතයන් වහන්සේගේ විඥාණයකින් තමයි කෙනෙක් පණවන්න තියෙන්නේ. එතකොට තථාගත කියලා ලෝකෙ කාට හරි පණවන්න තියෙන්නේ මොකෙන්ද? එක්ක රූපෙන්. එහෙම නැත්නම් විඳීමකින්. එහෙම නැත්නම් සංඥාවකින්. එහෙමත් නැත්නම් සංස්කාරයකින්. එහෙමත් නැත්නම් විඥාණයකින්. ඉත බුදුරජාණන් වහන්සේ වදාළ මේ විඥාණය තථාගතයන් වහන්සේට ප්‍රහීනයි. අර විඥානීය ප්‍රහාණය ගැන හරි ලස්සන තියෙනවා. කීනං පුරාණං පැරණි කර්ම ක්ෂේ වුණා නවන් නැති සම්භවං. අලුතින් සම්භවයක් නැහැ. විරත් චිත්තා ආයතිකේ භවස්මින්. අනාගත භවයන් ගැන සිතේ ඇලීමක් නැහැ. තේ කීන බීජ විඥානීය නෙමෙති බිජුවට පැලවෙන්නේ නැහැ. අවිරුලි ඡන්ද මුලින්ම ඉදිරියලා ගිහිල්ලා දුස්නාව. එතකොට මේ රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංස්කාරයෙන් විඥාණයෙන් පැවැත්මක් නැහැ. නිදහස් වෙලා තල් ගහේ මුදුන් කරටිය කැඩුනා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළත් තථාගතෝ ගම්බීරෝ ගම්බීරයි අප්පමෙයෝ ප්‍රමාණ කරන්න බෑ. දුප්පරියෝගාහු මේක තේරුම් සාමාන්‍යයෙන් බාහිර කරුණකින් තේරුම් ගන්න බෑ. මහා සමුද්‍රිය වගේ නිසා තථාගතයන් වහන්සේ උපදිනවා කියන කාරණේ ගණ්ඩත් බෑ. උපදින්නේ නෑ කියන කාරණේ ගණ්ඩත් බෑ. ඔව් පුදිනවායි නැතයි කියන කාරණේ ගණ්ඩත් බෑ. උපදින්නෙත් නෑ නැතිත් නෑ කියන මේකෙන් ගන්න බෑ කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ කියපු කරුණු ඒ වෙද්දි වච්ච ගොත්තට තේරුණා. තේරිලා එවන් උත්තේ වච්ච ගුත්තු පරිබ්බාජකෝ වච්ච ගුත්තු පරිබ්බාජකයා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කියනවා. බවත් ගෞතමයන් වහන්ස ගමක හෝ ලොකු නගරයක නුදුරින් මහා සල් ගහක් තියෙනවා. මේ සල් ගහේ අනිත්‍ය වෙලා යන අතු කොළ පතුරු ඒ ඔක්කොම ගැලවි ගැලවි යනවා. ගිහිල්ලා පස්සේ දකින්න අතු පතුරු ඔක්කොම ගැලවිලා අරටුව විතරක් තියෙනවා. එන අනේ ස්වාමීනි බවත් ගෞතමයන් වහන්ස ඒ සුද්ධ වූ අරටුව විතරක් ඒ ගහේ තෝරලා බේරලා තිබ්බ වගේ ඒව මිදම් බෝතා ගෝතමස්ස පාවචන බවත් ගෞතමයන් වහන්සේගේ ධර්මයේ මට ඒ වගේ කියනවා. සාරි පතිට්ඨිතේ මේක හරියට අපගත සාකා අපගත මේ කියන්නේ අනිත්‍ය වෙලා යන අතු පතුරු කොල්ල දඬු ඔක්කොම අයින් වෙච්ච ඔව් සුද්ධං සාරේ පතිට්ඨිතං සාරේ පිහිටපු පිරිසිදු අරටුව වගේ තමයි භාග්‍යතුන් වහන්සේ බවත් ගෞතමයන් වහන්සේ මට මේ විස්තර කරලා දුන්නේ කියලා පැහැදිලා කියනවා. පැහැදිලා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්මයේ සරණ ගිහිල්ලා ආර්ය ශ්‍රාවක සංඝයා සරණ ගිහිල්ලා උපාසකම්මං බවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං ස්වාමීනි අදපටන් මම දිවි ඇති තුරා. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ ගි උපාසකෙක් හැටියට පිළිගන්නා සීක්වා කිව්වා. එතකොට එහෙම තමයි මේ වච්ච බුදුරජාණන් වහන්සේව සරණ ගියේ. ඉතින් මේ විදිහේ සරණ යෑමක් ඒ වච්චක ජීවිතයේට වෙච්ච ලකු ලාභයක්. දැන් අපිත් බුදුරජාණන් වහන්සේව සරණ ආයුත්තේ මේ විදිහට කල්පනා කළා නේද? දැන් බලන්න මේ වච්චර තරම් අරුබුද ගුණාක අපිට තිබෙන්නේ නැහැ. මේ වච්චර කොයි තරම්ද එක ප්‍රශ්නයකට උත්තරයක් දෙනකොට ඒ ප්‍රශ්නෙම වෙන ස්වරූපකින් ආයෙ කැරකිලා එනවා. ඒකට උත්තරයක් දෙනකොට ආයෙ ඒ ප්‍රශ්නෙම වෙන ස්වරූපකින් කැරකිලා එනවා. නමුත් එහෙම මිනිසයා අන්තිමට හිත පහද ගත්තා. යාට අන්තිමට තේරුණා මේ බාහිර ඔක්කොම කතාබතා මොනවා වගේද? ලොකු සාල වෘක්ෂයක අනිත්‍ය වෙලා යන අතුපතර වගේ කියලා දැක්කා. ඒ ගහේ තියෙන මේ පොත්ත වගේ එලේ වගේ දැක්කා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව, උන්වහන්සේගේ අවබෝධි දැක්කා. ඒකේ තියෙන අරටුව වගේ. එයාට හිතෙච්ච උපමාවේ. ඒ නිසා පින්වත්නි, අපිත් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදේ ඇති කරගෙන උන්වහන්සේ වදාළ මේ ධර්මයේ ගැන චිත්ත ප්‍රසාදේ ඇති කරගෙන අනිත් එක මේක හරි විශ්මේ ජනකයි. ඒ කියන්නේ මේ ලෝකයේ මේ යම් තැනක රූපයක පැවැත්මක් නැද්ද? විඳීමක පැවැත්මක් නැද්ද? සංඥාවක් නැද්ද? සංස්කාරික පැවැත්මක් නැද්ද? විඥානික පැවැත්මක් නැද්ද? යම් තැනක පඨවි ආපෝ තේජෝ වායු ආකාශ විඥාන නැද්ද? ඉබඳු තැනක් සාක්ෂාත් කරලා ඉබඳු තැනකට යන්න ශ්‍රාවක ජනයාව පොළඹවලා ඒ තැනට යන්නේ මෙහෙමයි කියලා කියා දීපු වෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් මේ ලෝකේ නැහැ. ලෝකෙ කිසි අනික වෙන්නත් බෑ. ඒ නිසා ඉබඳු ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපි ගුණ දෙන පැහැදිලා අවබෝධයෙන්ම අපටත් සරණ ගිහින් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ධම්සිහනද